විවාහාරික වර්ෂයෙන් 2002 වසරේ අගෝස්තු මස 11 වන ඉරු දින පාලුගම මහමෙවුනාව භාවනාසපුවේදී පැවති හත්තන භාවනා වැඩසටහනේ දවල්වරුවේදී දේශනා කරන ලද තිත්තායතන සූත්‍රය දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද කිරිබත් කුඩ ඥානානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද උදේවරුවේ අප ඉගෙනගත්තු දේශනාවේ නම මොකද්ද? ඔව්, දේසාරජ්‍ය සූත්‍රය. ඒ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ. ඒකට කියන්නේ 4 වෙනි නිපාතේ. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි නිපාතේ. මේ දේශනාව නම තිත්තායතන. මොකන්ද මේ දේශනාව නම? ඔව්, තිත්ත කියන්නේ තීර්ථේ, තීර්ථ කියන්නේ ආගම, තිත්තායතන කියන්නේ ආගම ගැන තියෙන දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවත් නුවරදී. කියන මහණෙනි, මේ ලෝකයේ තියෙනවා සියලු මතවාද කොටස් තුනකට බෙදිලා, සියලු ආගම්. මේකෙන් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් මේ කියන ආගම් ගොඩට වැටෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන මේ ලෝකේ ආගම් තුනක් තියෙනවා. ඒ ආගම් තුන බුද්ධිමත් කෙනෙක් නොනින් නිවසන්න පටන් ගන්නකොට, ඒ ආගම් තුන ගැන බුද්ධිමත් කෙනෙක් ප්‍රශ්න කරන්න පටන් ගන්නකොට, ඒ ආගම් තුන ගැන බුද්ධිමත් කෙනෙක් කරුණු විමසනකොට, ඒකේ කිසි වැඩක්පලක් කරගන්න බැරි වැඩකට නැති දෙයක් බව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ ආගම් තුනක් තියෙනවා. මේ ලෝකේ තියෙන සියලු දේ ඒ තුනට දාන්න පුළුවන් ආගම්, ආගමික මත තුනක්. ඒ තුන විමසන්න පටන් ගන්නකට බුද්ධිමත් කෙනෙක් තේරුම් ගන්නවා මේක කිසි වැඩකට නැති පුස් දෙයක් කියලා තේරුම් ගන්නවා. අක්‍රියාය සන්තහන්ති, ඒ කියන්නේ ක්‍රියාවකින් ඵලයක් ගන්න බැරි දෙයක් මේ කතා කරන්න කියලා තේරුම් ගන්නවා. පළවෙනි එක තමයි මේ ලෝකේ මෙන්න මේ જાතියේ ආගමක් තියෙනවා. මොකද්ද මේ ලෝකේ? අමික් සපක් හෝ දුකක් හෝ දුක්සප රහිත බවක් විඳිනවාද? සබ්බන්තම් පුබ්බේ කත හේතු, ඒ ඔක්කොම පෙර කරපු කර්මේ කියලා කියාගෙන යන ආගමක් තියෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක, මේ ලෝක යමෙක් දුකක් හෝ සැපක් හෝ මධ්‍යස්ථ බවක් විඳිනවා නම් ඒ සියල්ල තමන්ව මවපු දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ. ඒක දෙවෙනි මතය. තුන්වෙනි එක තමයි මේ ලෝකේ මිනිස්සෙක් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳිනවා නම් ඒ ඔක්කොම ඉබේ සිද්ධ වෙනවා. ඔන්න කරුණු තුන. මේ කරුණු තුනක් එක්කයි කියනවා මේ කරුණු තුන යන් ආගමක් තුල තියෙනවාද? මේකෙන් පළවෙනි එක හෝ දෙවෙනි එක හෝ තුන්වෙනි එක බුද්ධිමත් කෙනෙක් ඒක නොනින් විමසනකට, බුද්ධිමත් කෙනෙක් ඒ කරුණු, ඒකේ තියෙන කරුණු ගැන කල්පනා කරනකට කිසි වැඩකට ගන්න බැරි දියක් බවට ඒක පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මට හම්බුලා තියෙන අර පළවෙනි කණ්ඩායම කවුද? මේ සියලු දේවල් සැප දුක් උපේක්ෂා ඔක්කොම විඳින්නේ පෙර කර්මය නිසා කියලා කියාගෙන යන අය ඉන්නවා. ඒ පෙර කර්මය නිසා කියලා කියාගෙන යන අය මට හම්බුලා තියෙනවා. මං ඒ අය ගාවට ගිහිල්ලා අහනවා තමුන්නාසෙලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකද්ද? මේ ලෝකේ යමෙක් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳිනවා නම් ඒ ඔක්කොම පෙර කර්මයෙන් කියලා කියනවා තමුනාසෙලා. ඒක ඇත්තද? එවම ඒගොල්ලෝ කියනවලු ඔය ඇත්ත. ඒක අපි එහෙම තමයි කියන්නේ. එතන බුදුරජාණන් වහන්සේ අහනවලු ඒගොල්ලන්ගෙන්, ආයෙනම් මට උත්තර දෙන්න, මේ මිනිස්සු සත්තු මරන්නේ පෙර කර්මයක් නිසාද? ඇයි දැන් සත්තු මරනවා? අල්ලගෙන අහන ඇයි මැරුවේ? නැ කරන්න දෙන්නේ පෙර කර්මය. ඔන්න හොරෙක් කියන, හොරකම් කරනවා. අන්න හොරකම් කිරීම, ඔන්න හොර අල්ල ගන්නවා. අල්ලගෙන අහන ඇයි හොරකම් කළේ? පෙර කර්මය. ඔන්න කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙන, ඔන්න අල්ල ගන්නවා. මොකද මේක උඹ කළේ? කරන්න දෙන්නේ පෙර කර්මය. එන බොරු කියනවා, බොරු කියව මහනවා. අහපු ගමන් කියනවා, ආ මේ කරන්න දෙන්නේ මේ කර්මන් රූප මගේ මේක කියවුදි. කේලං කියනවා, කේලං කියවම උත්තර දෙන්න තියෙනවද? මොකද්ද මට කරන්න දෙයක් නැහැ, මම මේ කේලං කියන්නේ කර්මන රූපව. පරුස වචන කියනවා, මට කරන්න දෙයක් නැහැ, මම මේ පරුස වචන කියන්නේ කර්මන රූපව. හිස් වචන කියකේ ඉන්නවා. එයාගින් එතකොට යාට කියන්න තියෙන මොකද්ද? මේක පෙර කර්මෙන් තමයි මම මේ කී කියන්නේ. අනුන්ගේ දෙයට ආසාව ඇති වෙනවා. පෙර කර්මේ තමයි කියලා යාට කියන්න තියෙන්නේ. යාට තරහය තියෙනවා. යාට පෙර කර්මයා මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා. කියන්න තියෙන මොකද්ද? පෙර කර්මය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මතේ යා ඉන්නකන් පෙර කර්මෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒක හරි කියලා, ඒක නිවැරදි කියන මතේ යා ඉන්නකන් එයාට ඒ අකුසල ධර්මයන්ගෙන් මිදෙන්න උත්සාහයක් ඇතිවන්නේ නැහැ, කැමැත්තක් ඇතිවන්නේ නැහැ. මේක කරන්න ඕනි, මේක නොකර ඉන්න ඕනි කියන කාරණේ ඇතිවන්නේ නැහැ. ඒ නිසා යාට ඉන්න තියෙන්නේ සිය පිටෝල නෙවෙයි, සියෙන් තොරව. ඒ නිසා සත්‍ය වශයෙන්ම යාට සිය පිටුල ඉන්න බැරි නිසා එයාට ඉන්න තියෙන්නේ සතිපට්ඨාන ආරක්ෂාවක් නැතිව. කියන ඒ ආකාරයේ කතා බස් කර කර යන ආගම් වල නම් අවබෝධයකින් යුතු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බිහි වෙන්නේ නැහැ. මං මේ බුදුරජාණන් වහන්සේ කියන මං මේ විදිහට ඒ ආයත කරුණ කියනකට ඒක තමයි කියනවා කරුණු සහිත වූ නිග්‍රහය. කරුණු සහිතව කියනවා කියන බුදුරජාණන් වහන්සේ තවුන්නාසල මෙහෙම කියනවා, වීරියවන්ත ඥානවන්ත සිහිය උපද්දවපු කිසි කෙනෙක් ඔය ආගමේ බිහි වෙන්නේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන්, චෝදනා කරනවා කියනවා උන්වහන්සේ. ඊළඟට දෙවෙනි එක. මොකද දෙවෙනි එක? ඔව්, සියල්ල දේව කැමැත්තට. සැපක් ලැබෙනවා නම් ඒකත් දේව කැමැත්තට. දුකක් ලැබෙනවා නම් ඒකත් දේව කැමැත්තට. උපේක්ෂාවක් ලැබෙනවා නම් ඒකත්. මට මතකයි මේ අවුරුදු කීපයකට කලින් ඊශ්‍රායෙල් අගමැතිවරයෙක් වෙඩි තියලා මැරුවා. මැරුවට පස්සේ මරුපෙක් කෙනා අල්ලගත්තා. ඇයි ඔබ මේක කළේ? කරන්න දෙයක් නැහැ කිව්වා. දේව කැමැත්ත. පිළිගත්තද? කවුරුත්. ඒකට එතකොට දෙවියන් අදහන අය ඒගොල්ලෝ. නමුත් ඒගොල්ලෝ ඒක පිළිගත්තේ නැහැ. එතකොට පැහැදිලිව පේනවා තමන් අදහන ආගමම තමන්ට ප්‍රායෝගිකව ගලපගන්න බෑ. ඉතින් අහනවා උන්වහන්සේ ඒගොල්ලෝ ගාවට යනවලු, දේව කැමැත්තට සියල්ල සිද්ධ වෙනවා කියන අය ළඟට යනවා. ගිහින් අහනවලු මේ සත්‍යයෙන් ප්‍රාණඝාතය කරනවා. මේ ප්‍රාණඝාතය කරන දේව කැමැත්තටද? සත්‍යයෙන් සොරකම් කරනවා. සොරකම් කරන්නේ දේව කැමැත්තටද? සත්‍ය වැරදි කාම සේවනේ යෙදෙනවා. වැරදි කාම සේවනේ යෙදෙන්නේ දේව කැමැත්තටද? සත්‍ය බොරු කියනවා. බොරු කියන්නේ දේව කැමැත්තටද? කේලාම් කියන්නේ දේව කැමැත්තටද? පරුස වචන කියන්නේ දේව කැමැත්තටද? හිස් වචන කියන්නේ දේව කැමැත්තටද? මනසේ ලෝභය ඇති වෙනවා. ඒක ඇති කරලා දෙන්නේ කවුද? දෙවියන් වහන්සේද? දේශය ඇති වෙනවා. ඒක දේව කැමැත්තෙන්ද වෙන්නේ? මිච්ඡා දිට්ඨිය තියෙනවා. ඒක දේව කැමැත්තෙන්ද වෙන්නේ කියලා මුන්නහන්සේ ගිහින් ඒ අයගේ අහනවා. නුවණින් විමසනකට මොකද වෙන්නේ? නුවණින් විමසලා ඒගොල්ලන්ට කියනවලු, දැන් ඔබ ඔය මතේ ඉන්න තාක්කල් ඔය අකුසල ධර්මයන්ගෙන් නිදහස් වෙන්න කවදාවත් වීරියක් ගන්නෙ නෑ. කවදාවත් කැමැත්තක් ඇතිවන්නේ නෑ. ඇයි? ඔක්කොම දෙවියන්ට බාර දීලා. එනිසා මොකද වෙන්නේ? මේක කළ යුතුයි, මේක නොකළ යුතුයි කියන දේ සාකච්ඡා කරන්න බැරි ප්‍රායෝගික ගැටලුවකට ඒ ආගමික අය මූණ දෙනවා. මොකද හේතුව ඔක්කොම දේව කැමැත්තෙන් සිද්ධ වෙන නිසා මේක නොකළ යුතුයි කියලා ඒගොල්ලන්ට මුකුත් අස් කරන්න බෑ. මේක කළ යුතුයි කියලා ඒගොල්ලන්ට මුකුත් පනවන්න බෑ. මොකද හේතුව ඔක්කොම සිද්ධවන්නේ දේව කැමැත්තෙන් නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එයාට සිහිය පිහිටුවා ගන්න ක්‍රමයක් නැහැ. ඒ අකුසල ධර්මයන් තෙරෙහිව කුසල ධර්ම දියුණු කරගන්න වීරිය ඇති කරගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා කවදාවත් දේව කැමැත්ත ගත කතා කරන ආගම තුල සිල්ලොතුන් බිහිවන්නේ නැහැ. සමාධිය දියුණු කරපු අය බිහිවන්නේ නැහැ. ප්‍රඥාව දියුණු කරපු අය බිහිවන්නේ නැහැ. නිකලෙස් අය බිහි වෙන්නේ නැහැ. අන්නේම චෝදනා කරන එකට ඒක තමයි කියනවා. ඒ ආගමට කරන කරුණු සහිත චෝදනාව. කරුණු සහිත චෝදනාව. ඉතින් උන්වහන්සේ එහෙම ඒ ආයත ගිහින් චෝදනා කරනවා කියනවා. මොකද්ද තියෙන්නේ ඔයගොල්ලන්ගේ කියලා. ඊළඟ එක තමයි මොකද්ද? ඉබේ සිද්ධ වෙනවා. මේක නිකන් ස්වභාව ධර්මයේ තමයි ක්‍රියාවලියක් හැටියට මිනිස්සු දුක් විඳිනවා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් හැටියට මිනිස්සු සැප විඳිනවා. සබාධාමයේ ක්‍රියාවලියක් කරිට මිනිස්සු උපේක්ෂා වේදනා විඳිනවා. ඉතින් උන්වහන්සේ ගිහින් අහනවලු. එයාලා ගාවට ගිහිල්ලා අහනවා මේ කියන්නේ ඇත්තක්ද? ඇත්තිය කියනවා. ඉතින් කිනොළු මේ ප්‍රාණඝාත කරන අය ඇති වෙනවා. එතන මේ බලන්න කරන්න දෙයක් නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන එකක් නේ. සහරු බිහිවෙනවා. කරන්න දෙයක් නැහැ. ඇයි? ඉබේ සිද්ධ වෙනවා. වැරදි කාම සේවනෙ යෙදෙන අය බිහි වෙනවා. සද්ද නැතු ඉන්නයි තියෙන්නේ ඉබේ සිද්ධ වෙන්නේ. බොරු කියනවා. ඉබේ සිද්ධ වෙන කරන්න දෙයක් නැහැ. කේලාම් කියනවා. බලන්න උන්වහන්සේගේ අදහස් කොච්චර ප්‍රායෝගිකයිද කියලා. කේලාම් කියනවා. ඉබේ සිද්ධ වෙන කරන්න දෙයක් නැහැ. ඊළඟට පරුස වචන කියනවා. ඒ කී වුණා ඉබේ. ඊළඟට හිස් වචන ඉබේ. මේ මහල කියනවලු ඔබ ඔබ කියන්නේ ඕකනම් මේ ඉබේ සිද්ධ වෙනවා කියලා. ඕකනම් ඔබ හරේ වශයෙන් ගන්නෙ. කවදාවත් ඔබ තුල උත්සාහයක් ඇතිවන්නේ නැහැ කියලා. කවදාවත් ඔබ තුල වීරියක් ඇතිවන්නේ නැහැ. කැමැත්තක් ඇතිවන්නේත් නැහැ ඔබ මේ වරදින් නිදහස් වෙන්න. ඉතින් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන මතය ඔබට ගලප ගන්න බැරි වුණහම ඔය මතේ තියෙන පිරිස අතරින් සිල්වතුන් බිහි වෙන්නේ නැහැ. සමාධිය දියුණු කරපු අය බිහි වෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු කරන අය බිහි වෙන්නේ නැහැ. ධර්ම අවබෝධ ජීවිතය අවබෝධ කරපු මුනිවරු බිහි වෙන්නේ නැහැ. ඕක තමයි කියනවා කරුණු සහිතව කරන තුන්වෙනි චෝදනාව. මහණෙනි මේ ලෝකේ තියෙන සියලු දේ ආගම් ඔය තුනට අයිති කියනවා. ඔය ඔය කියන ආගමක මත. දැන් අපිට තේරෙනවා ඒක කොච්චර ඇත්තක්ද කියලා වර්තමානයේ තියෙන මේ જાති ආගම් එක්ක ගලපල බලනකොට. ඇයි ඒ කිසිම ආගමක සිල්වති බිහි වෙන්නේ නැහැ. සමාධිය දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. එතකොට කියනවා ඒ නිසා නෝනින් විමසනකට නෝනැත්තෙක් බුද්ධිමත් කෙනෙක් නෝනින් විමසනකට විමසනකට ඒක තේරෙන්නේ කොහොමද? හිස්ම හිස් දෙයක්. ක්‍රියාවකට ගලපන්න බැරි දෙයක්. ක්‍රියාවක වගකීමක් නැති දෙයක් හැටියටයි ඒක පේන්න ගන්නෙ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කොයිතරම් බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙනවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. එතකොට එයා බුද්ධිමත් බවට පත් වෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව තමන් ලබා ගන්න නිසා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. දැන් බලන්න උන්වහන්සේ මේ ලස්සන්ට මේ ආගමික මත විස්තර කරපු හැටි. ලෝකේ කවුරුත් මේ වගේ නිදහස මතවාදයක් කතා කරලා තියෙනවද ප්‍රායෝගිකව? කවුරුත් නැහැ. කවුරුත් නැහැ. නිදහස් මතවාදයක් ප්‍රායෝගිකව කතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේගේ ධර්මයේ තුල තමන්ට පක්ෂ නිසා වැරද්ද හරි අනුන්ට පක්ෂ අනුන්ගේ වැරද්ද කරුණු වැරදි කියලා වෙන් කරනවද? එහෙම එකක් නැහැ. තමන්ගේ ශ්‍රාවකෙක් හරි ප්‍රාණඝාතයකට මනුෂ්‍ය ඝාතනයකට හවුල් වුණොත් මොකද වෙන්නේ? යාට පරාජිකා වෙනවා. භික්ෂුවක් පරාජිකා වෙනවා කියන්නේ මහානකම නැතුව යනවා. මව කුසක අද උපන් කලලයක් ඝාතනය කරන්න චේතනාත්මක භික්ෂුවක් හවුල් වෙලා ඒ ක්‍රියාව හේතු කොටගෙන ඒ මව කුසේ උපන් කලලේ මිනිස් මව කුසේ නැති වුණොත් ඒ භික්ෂුවගේ මහානකම නැතු යනවා. එහෙනම් තමන්ගේ කොටහේ හිටියා කියලා බේරෙනවද? ආන්න දැක්කද සත්‍යයක් තුළ පිහිටපු ධර්මයක ලක්ෂණය. අනිත්‍යම ගණන කොහොමද තමන්ගේ පැත්තේ ඉන්න එක්කෙනා විරුද්ධවාදීන් මැරුවා මොකද වෙන්නේ? ඒක තමයි ඒක දෙවියන් ළඟට යන්න තියෙන තවස් දුසුකම. දැක්කද අසත්‍යයේ ස්වභාවය? මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහේවත් වංචනික පිළිවෙලකට ශ්‍රාවකෙක් ගන්නෑ. අයි ඒක තමයි සත්‍යයේ ස්වභාවය. ඇන්කර් පැකට් එකක් දීලා ගන්නෙ නැහැ. බක්මුණක් දීලා හරවන්නේ නැහැ. දැන් අර මූරිපැත්ති හරවලා තියෙන බෞද්ධ කියලා හියා කියාගත්තත් තිසරින් නැති මලකඳන් වගේ තිබිලා හරවගෙන මලකඳ හරවන්න ලේසියි. මේ උඩිවැල්ලෙන් ඉන්නවනම් අනිත් පැත්තට දාන්න තියෙන්නේ. මේ වගේ මලකඳන් වගේ පිරිසක් ඉඳලා තිසරණේ නැති බත් මුළු මුළු දීගෙන ගිහිල්ලා හැරිලා ඉස්සෙල්ලා එකපාර අඬ ගහලා නිකන් බත් මුළු දීලා මාසයක් මේගොල්ලන්ට බත් මුළු ගාන දීලා මාසෙ ඉවරලා බලනකොට මේගොල්ලෝ කතෝලික ඊර්වස් පාදලි කෙනෙකුට ගෙනල්ලා බාර දීලා දැන් මොකද කරලා තින්? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කොටසක් හොරෙන් අදහන්න පටන් අරගෙන අනේ අපි මේ ආගම වෙනස් කරලානේ. ඇයි සිහියෙන් ඉඳලද? නෑ මලකුණු. අන්න දැන් ওই සයිබර් බාධා නැත් ඒගොල්ලෝ මැරිච්ච උදවි. ඇයි සිහිය තියෙන කෙනෙකුට කරන්න බෑ ඒක? දැන් ওই සයිබර් තිය ගත්තොත් මලකුණු ගොඩක්. අන්න මලමිනි. ඇයි එක එක පැත්තට ඒගොල්ලෝ හැරෙනවා. එක එක පැත්තට හැරෙනවා. දැන් ඔන්න ජපානින් එකක් ඇවිල්ලා තියෙනවා. අර මන්තරය නම්මේ හෝ රින්ගුකේ කියලා. ඒක කියාගෙන යන ජපන් යන්න පුළුවන්ලු. අර මලකුණෝ දැන් ජපානේ පාට වුණා. ඇයි මලකුණන්ට චාන්ස් එකක් දෙනවා ජපන් යන්න. ඒ මලකුණ මොකද කරන්නේ? තිසරණේ නැහනේ. මලකුණ ලෑසි පාටෝල යවන්න. ආන්න දැක්කද? තිසරණේ නැතිවීමෙන් ඇයි තිසරණේ පල නැත්තන් යට ඇස්සරින් කොහොමද වෙන්නේ? මුකුත් නැහැ. තාවයක පටන් ගන්න තියෙන මේ නමෝ තස්ස ගාතාව කන පිට හරවලා මතුරන්ද. මොකද්ද නබ්බතු නතෝ කියලා හදාගෙන බලන්න මේ සිහි බුද්ධියක් තිබුව කරන්න පුළුවන් දේවල්ද? ආන් එතකොට බලන්න ලංකාව අනිත් ආගමකට මේ රටේ මිනිස්සුන්ව හරවනවායි කියන එක ඇස් වහගෙන කරන්න පුළුවන් සුළු දෙයක්. සයිබවාගේ පැත්තට මිනිස්සු ගන්නවා කියන එක සුළු දෙයක්. ඇයි මලකුණු ටිකක් තියෙන්නේ හිමින් ගහගෙන තල්ලු කරගෙන යන්නයි තියෙන්නේ. කඩගාලා කරන්න පුළුවන්. තිසරණේ පිටියන බෑ පණ තියෙනවා. එයා නැගිටලා ඉන්නේ. එයාව කරන්න බෑ. දැන් තේරුම් ගන්න තිසරණේ පිටුපු අය විතරයි වෙනස් කරන්න බැරි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ලස්සන මේ ආගමික මතය විස්තර කළා. පහදලි කළ දීලා දැන් මදක තියාගන්න අනාගතයේ මේ රටේ මේ මිත්‍යා දෘෂ්ටියේ බලවත් වෙනවා. බලවත් වුණාට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටියේ කරා මේ මිත්‍යා දෘෂ්ටියේ විශාල පිළිගැනීමට ලක් වෙනවා. මේ ඔය කියාපු මත ටික. ඒකට මේ මත ඉදිරිපත් කරන අය මහා සම්මානිත වෙනවා. පන්සල්වල පිළිගැනීමට පස්සේ ඊට පස්සේ පාවඩ දාගෙන මුතු කොඩි යටින් මේ මත කියනවා එක්කන් යයි සංඝයා වහන්සේලාම. ඊට පස්සේ මේ බෞද්ධ ජනතාව ඒවට පාවල දෙනවා. ඒකට දැන් ලකුණු පහළ වෙලා අවසානයි. මේක වෙන්නේ අර මලමිනී වලට. ඒ නිසා හරියටම තිසරණේ තමන් පිහිටන්න ඕනේ. තමන්ගේ ගෙදර කට්ටියව තිසරණේ පිහිටවන්න ඕනේ. මේක තමයි ඉෂ්ටිරසාර විසඳුම. දැන් ඔන්න තවත් පටන් ගන්න තාපලාතික ඒ පවුල් වලට ගිහිල්ලා මලමිනියනේ තියෙන්නේ. ගියා ඇඟ තට්ටු කළා, ඇංකර් පැකට් එක දුන්නා. එක් ඇංකර් පැකට් එකක් දිදී හරෝගන යනවා. මේ මේ දැන් මේ වෙනකට කොහොමද මේව කරන්නේ? මං අහන්නේ මිනිස්සෙක් එක්ක ආගමක් කතා කරන්න ඕනේ බුද්ධිමත්වද? කෝ බුද්ධිය? බුද්ධිය දෙනවද? නෑනේ. අන්න ඒක දැන් ඔන්න බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඔන්න බුද්ධිය දෙන හැටි. දැන් දැක්ක ධර්මයේ තියෙන හිස් බව. අඩු ගානේ මේ පොඩි දෙයක් නේ උන්වහන්සේ මේ කිව්වේ ලොකු දෙයක්ද? මේ ප්‍රාණඝාතයෙන් වළකින එක කතා කරගන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. ඇයි ඒකත් දේව කැමැත්ත. ඒක කතා කරන්න බෑ. පියාවට නංවන්න බෑ ඒක. ඉබේ සිද්ධ වෙනවා කියන මතෙත් ඒක කතා කරන්න බෑ. ඒක ඉබේ වෙන්නේ. පෙර කර්මෙන් වෙනවා කියන මතයත් ඒක කතා කරන්න බෑ. ඇයි ඒක පෙර කර්මෙන් වෙන්නේ? කරන්න දෙයක් නෑ. ඔන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය. වෙන මහණෙනි මා විසින් දේශනා කළේ මෙන්න මේ ධර්මය කියනවා. මා විසින් දේශනා කරපු ධර්මය නොනැති කෙනෙක් විමසනකට විමසනකට කාටවත් නිග්‍රහ කරන්න බෑ කියනවා. බුද්ධිමත් කෙනෙක් විමසනකට විමසනකට මේ ධර්මයේ කෙලෙසන්න බෑ. බුද්ධිමත් කෙනෙක් විමසනකට මේ ධර්මයට එරෙහිව චෝදනා කරන්න බෑ. බුද්ධිමත් කෙනෙක් විමසනකට විමසනකට මේ ධර්මයේ බැහැර කරන්න බෑ. මොකද්ද මේ ධර්මයේ? මහණනි මා විසින් දේශනා කළ ධාතු හයක්. මෙන්න ධාතු හයක් තියෙනවා විමසපන් කියනවා. බුද්ධිමත් කෙනෙකුට දෙන ඔන්න ධාතු හයක් තියෙනවා විමසන්න කියලා දෙනවා කියනවා. මා විසින් දේශනා කරපු ධර්මයේ මොනවද ධාතු හය? නෑ විස්තර වෙනවා. ඊළඟට කියනවා බුද්ධිමත් කෙනෙකුට ඔන්න මං තව එකක් දෙනවා කියනවා. විමසන්න. මෙතන තියෙනවා ස්පර්ශ ආයතන හයක්. පළවෙනි එක මොකද්ද? මෙතන තියෙනවා ධාතු හයක් විමසපන්. ඔන්න දෙන්න පණවිඩේ. දෙවෙනි එක මොකද්ද? මෙතන තියෙනවා ස්පර්ශ ආයතන හයක්. විමසන්න. කියන විමසද්දී විමසද්දී ඒවට නිග්‍රහ කරන්න බෑ කියනවා. ඒව කෙලෙසන්න බෑ. ඒකට චෝදනා කරන්න බෑ. ඒව බැහැර කරන්න බෑ. යන්න විමසනවා කියනවා. විමසන්න තව එකක් දෙන ඔන්න විමසන්න. මෙතන තියෙනවා මනස හැසිරෙන තැන් 18ක්. මොනවද තියෙන්නේ? මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා හා විමසන්න කියලා දෙනවලු බුද්ධිමත් අයට. ඒගොල්ලන්ට විමසනකට විමසකට ඒක බැහැර කරන්න බෑ. ඒක නිග්‍රහ කරන්න බෑ. ඒකට උපවාද කරන්න බෑ. ඒක පිළිගන්න සිද්ධ වෙනවා කියන විමසනකට විමසනකට. දොරෙදෙන කරුණ මං කියා කිව්වද? 3. විමසන්න කියනවා මෙතන තියෙනවා ධාතු 6ක්. ඔන්න විමසපන් කියලා දෙනවලු. ඊළඟට දෙනවා මෙතන තියෙනවා ස්පර්ශ ආයතන 6ක්. මෙතන තියෙනවා හිත හැසිරෙන තැන් 18ක්. මෙතන තියෙනවා ආරි සත්‍ය 4ක්. චතුරාරි සත්‍ය. මහණනි මා විසින් ඔන්න ඔය ටික පැහැදිලි කරලා දෙනකොට ඔන්න ඔය ටික ඉදිරිපත් කරනකට බුද්ධිමත් කෙනෙකුට ඔන්න විමසන්න මං ඔන්න ඉඩ හැරියා. බුද්ධිමත් කෙනා විමසගෙන විමසගෙන විමසගෙන යනකොට මොකද වෙන්නේ? යාට ඒකට නිග්‍රහ කරන්න බෑ. යාට ඒක කෙලසන්න බෑ. එයා ඒකට උපවාද කරන්න බෑ. එයා ඒකට එයාට ඒක බැහැර කරන්න බෑ. එන් කියන මහණෙනි මේ කාටවත් කියන්නේ බුද්ධිමත්ය ප්‍රතික්ෂේප නොකරන බුද්ධිමතු නිග්‍රහ නොකරන බුද්ධිමතු උපවාද නොකරන බහැර නොකරන ධාතු හයක් ධම්මා විසින් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණනි තථාගතයන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කළා තියෙනවා ධාතු හයක් කාටවත් බහැර කරන්න බෑ කියනවා. ධාතු හය තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, දැන් කීයේද? ආකාශ ධාතු, විඥාන ධාතු, ධාතු හය. ජීවිතේ දිහා බලන්න කියනවා ඔය කොටස් හයෙන්. ඔන්න බුද්ධිමත් කෙනෙකුට ඔන්න හොඳ එකක් ඔන්න ලැබුණා. මොකද්ද? මේ ජීවිතේ දිහා බලන්න කියනවා ධාතු හයක් දිහා බලනවා වගේ. විමසලා බලන්න බලන්න මේ මතයට නිග්‍රහ කරන්න බෑ කියනවා. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? නිග්‍රහ කරන්න බැරි නම්, බහැර කරන්න බැරි නම්, කෙලසන්න බැරි නම් මොකද වෙන්නේ? අවබෝධ වෙනවා. මොකද සිද්ධ වෙන්නේ? අවබෝධ වෙනවා. බුද්ධිමත් කෙනාට අවබෝධ වෙනවා ධාතු හයක් කියලා. දැන් අපි ධාතු හය තේරුම් ගනිමු. දැන් අපි තේරුම් ගත්ත පඨවි ආපෝ තේජෝ වායු කියන හතරනේ. පඨවි ධාතු කිව්වේ මේ තමන් ශරීරයේ විමසලා බලන්න කියන පඨවි ධාතු පස් විලාන ස්වභාවයට ඇතිදී. එතකොට පේනවා. එකයි. විමසලා බලන්න කියනවා ඒක. එතකොට අපිට බහැර කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට දෙක. ආපෝ ධාතු වගිරෙන දේවල් තියනවා කියලා උන්වහන්සේ පෙන්නනවා. වගිරෙන දේවල් ටික. එතකොට අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අපිට ඒක අවබෝධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට උණුසුම් දේවල් අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට හමාගෙන යන දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට ආකාශ ධාතු කියන්නේ යමක් පවතින තියෙන ඉඩ කඩ. එහෙම එකක් මෙහි තියෙනවා කියලා අවබෝධ කරගන්න කියලා. ඒ ආකාශ ධාතු කියන්නේ එතකොට තේරුම් ගන්න දැන් ඔන්න යමක් පවතින තියෙන ඉඩ කඩ. දැන් අපි ගත්තත් අපේ ශරීරයේ තියෙනවා කන් සිදුර. අවකාශයක් තියෙනවා. අවකාශයේ නිත්‍ය ද අනිත්‍යද? ඇයි කණේ ඇඟිල්ල ගහන්නේ? පඩල සිදුර ගහනවා. එහෙනම් අවකාශය අනිත්‍යයි. දැක්කද? බලන්න අනිත්‍යද නිත්‍යද හොයන්න දෙයක් නැහැ නේ? කියන එකටම තේරෙනවා ආකාශ ධාතුව අනිත්‍යයි. යමක් පවතින තැන ඉඩ කඩ. ඉඩ කඩක් එකයි ඒක පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබට දැන් ගත්තොත් ඔන්න මෙතන අවකාශයක් තියෙනවා. දැන් මෙතන කෙනෙක් වාඩි වෙච්ච ගමන් ඒ අවකාශය ආවරණය වෙනවද නැද්ද? ආන් ඒ වගේ මේ ශරීරීත් එහෙමයි. අවකාශයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධාතු හය බැස ගැනීමෙන් උපතක් සිදුවන්නේ පඨවි ආපෝ තේජෝ වායු ආකාශ විඥාන කියන ධාතු හය බැස ගැනීමෙන් මව කුසක උපතක් සිදු වෙනවා. එහෙනම් මව කුසක තියෙනුනේ ඉඩක් අවකාශයක්. දැක්කද? අවකාශේ නැත්තම් උපතක් එන්නේ නැහැ. ඒ පහක් තිබිලත් බෑ. හයක් ඕන. පඨවි ආපෝ තේජෝ වායු ආකාශ විඥාන. දැන් තියෙන්නේ තේ හයමයි. දැන් තියෙන තියහමයි විඥාන ධාතුව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානය විඥාන ධාතුව. මේ ටික විමසලා බලන්න කියනවා ජීවිතේ හැටියට අල්ලගෙන ඉන්නදී ධාතු හැටියට. විඥානේ දැනීමේ ස්වභාවය ඇහැ තුල තියෙනවා, කන තුල තියෙනවා, ඇසීමේ ස්වභාවය. එතකොට විඥානය හටගන්න. නාසය තුල තියෙනවා ගඳ සුවඳ දැනීමේ ස්වභාවය. දිව තුල තියෙනවා රස දැනගන්න ස්වභාවය. කයේ තියෙනවා පහස දැනගන්න ස්වභාවය. මනසේ තියෙනවා අරමුණක් දැනගන්න ස්වභාවය. විඥානේ මෙන්න මේ ධාතු හය විමසගෙන විමසගෙන යනකොට යාට ධාතු හයම විතරක් පේන්න ගන්නවා වෙනස් වෙන ලෝකේට හයිති දී හැටියට. අන්‍යා ඊට පස්සේ ජීවිතය අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙනවා මෙන්න මෙහෙම. යම් තැනක පඨවි ධාතුව තියෙනවද? ආපෝ ධාතුව තියෙනවද? තේජෝ ධාතුව තියෙනවද? වායෝ ධාතුව තියෙනවද? ආකාශ ධාතුව තියෙනවද? විඥාන ධාතුව තියෙනවද? එතන තිබෙන්නේ මොකද්ද? දුක. එතන තියෙන්නේ මොකද්ද? දුක. යම් තැනක ඔයහේ නැද්ද? දුක නැත. ඔය නැති ඔයහේ නැති වෙන්නේ කවදද? පිරිනිවන් පෑමෙන්. එතකන් නැති වෙන්නේ. ඒ නැති වෙන්නේ නැති මේක. ගම් ගාලා තියෙන. නැති වෙන්නේ නම් ගම් ටික වේලෙන්න ඕන. දැන් තියෙන හොඳට තෙමලා ගම් වලින්. ගම කියන එක ගම් කියන එක තෙත ජහ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන තණ්හා සිනේහු. තෙත දෙය තමයි තණ්හාව. දැන් ඇතර අපි හොඳට දැන් මේක තෙමලා තියෙන මොනවද? මේ ධාතු 6. දැන් මේක වේලන්න නම් මොකද කරන්න ඕනේ? ධාතු 6 හැටියටම දකින්න ඕනේ මම නැතුව. අනේ දැන් එතකොට එහෙම බලාගෙන ගියොත් එයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියටම හරි. උන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්බුද්ධයි කියලා අවබෝධ කරගන්නවා. එතකොට ඒක තමයි කියන උන්වහන්සේගේ ධර්මයේ. දැන් බලන්න අර දාගම් වලයි මේකේ අතර කොච්චර වෙනසක් තියෙනවද? දැන් මේක කෙලින්ම බුද්ධියට කතා කරනවා. අරයා බුද්ධියට කතා කරනවද? උන් අඬාගෙන එනවා කියනවා ඉල්ලපන්. ඉතින් උන් ඉල්ලනවා දවස් පතා අපිට දෙන්න. ඊට පස්සේ කෙනු ලැබුණා. ස්තුති කරපන්. ඔච්චරයි. ඉතින් ලැබෙන්නේ කරන්න දෙයක් නැහැ කියනවා. මොකද? කැමැත්ත. හිතන්න දෙයක් තියනවද? නෑ, තියෙන හිතත් ලොක් වෙනවා. තියෙන ටිකත් ලොක් වෙලා යනවා. හිතන්න පුළුවන් කමක් නැහැ. අනේ මිනිස්යාගේ බුද්ධියට කතා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මේ බුද්ධියට කතා කරන පණිවිඩේ අල්ලගන්නේ කවුද? බුද්ධිමත් කෙනා. බුද්ධියට කතා කරන පණිවිඩේ අල්ලගන්නේ බුද්ධිමත් කෙනා. බුද්ධිමත් කෙනෙක් වෙන්නේ ඇස් අරගෙන ඉන්න එක්කෙනා. ඇස් අරගෙන ඉන්න පණ තියෙන්න ඕනේ. හා, තිසරණින් ආපු එක්කෙනා. තිසරෙන් තාපික් කිනා තමයි බුද්ධිමත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊළඟට ආ බලපං කිව්වා ආයෙත් එකක් දෙන්නම් කියලා ඕන්න තව එකක් දෙනවා. කිනු මහණෙනි මා තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ තියෙනවා කියනවා මෙන්න මේක. මොකද්ද? ස්පර්ශ ආයතන 6. ඇස කියන්නේ ස්පර්ශ ආයතනයක්. ආයතනයක් කම්පැනි එකක්. ඇස ඒක ලොකු සමාගමක්. චක්කු සමාගම. ඇස සමාගමක්. ඒක හදනවා. එතකොට කන, නාසය, දිව බහුජාතික සමාගම් වගේ දෙකක්. හූරාගෙන කනවා. මේ අසකන නාසී දිවකයි මනස විසින් සත්වයාව. එතකොට අසකන නාසී දිවකයි මන ආයතන 6ක් තියෙන ඔන්න බලාපං කියනවා. එතකොට දැන් න්යා මොකද කරන්න ඕනේ? ආයතන 6 දිහා බලන්න ඕනේ. මොනවද මේ ස්පර්ශ ආයතන 6? ස්පර්ශ කළා මේ සම්බන්ධේ හදලා දීලා තියෙන ආයතන 6ක්. වෙන්විච්ච ආයතන 6ක් නෙවෙයි. සම්බන්ධි හදපු මොන සම්බන්ධයක්ද? ඇහැයි රූපයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනේ. ස්පර්ශ ආයතනේ ඇහැ. කනයි ශබ්දයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනය. නාසයයි ගඳ සුවඳයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. දිවයි රසයයි විඥානයේ සම්බන්ධ වෙච්ච ආයතනයක්. මනසයි අරමුණුයි කයයි පහසයි විඥානයේ සම්බන්ධ වෙච්ච ආයතනයක්. මනසයි අරමුණුයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනය. දැන් ඉතින් කි බුදුරජාණන් වහන්සේ වදාළ දැන් ඉතින් බුද්ධිමත් කෙනෙකුට ඔන්න විමසන්න කියනවා. එතකොට ඔන්න උන්වහන්සේ පෙන්වා දෙන මොකක්වත් විදි මේ ස්පර්ශ ආයතන 6 ගැලවෙන්න බෑ. හැම ගහපු ගව දෙන වගේ. අයි මේ ස්පර්ශ ආයතන 6 නිසා අපට රූප වේන එක වළක්වන්න බෑ. කනට ශබ්ද හෙන එක වළක්වන්න බෑ. නාසයට ගඳ සුවඳ දැනෙන එක වළක්වන්න බෑ. දියට රස දැනෙන එක වළක්වන්න බෑ. කයට පහස දැනෙන එක වළක්වන්න බෑ. මනසට අරමුණු වෙන එක. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? ගොඩ දහ ගන්නවා. පුළුවන් තරම් ගොඩ ගහ ගන්නවා මේ ඇහින් දකින දේවල්. කනින් ඇහෙන දේවල් ගොඩ ගහ ගන්නවා. නාසයට දැනෙන දේවල් ගොඩ ගහ ගන්නවා. දිවට දැනෙන රස ගොඩ ගහ ගන්නවා. කයට දැනෙන පහස ගොඩ ගහ ගන්නවා. දැන් මනසේ ගොඩ ගහ ගන්නවා. ගොඩ ඇති වුණාද? නෑ. ඔන්න කියන ඔන්න ඇහින් දකින් ගන්න පේන්නන වන්න අසවල් තැන දුවපන් ඉතින්. දුවනෝ රංචු ගහලා දුවනවා ඒක බලන්න. ඊට පස්සේ කියන ඔන්න අන්න අතන අහන්න ලැබෙන ඔන්න සංගීතය. දුවනෝ ඔන්න එතන ඊළඟට. අහන්න දෙන කන්නට ඒක. ඔන්න අතන තියෙන තුනේ බැදුම්. ඔන්න දුවන දෙන බැදුම් කවන්ද? ඔන්න මේ වගේ දහාතේ දුවපු ගමන් ඉන්නේ. ඇහැට රූප දෙන්න දුවනවා. කනට ශබ්ද දෙන්න දුවනවා. නාසයට ගඳ සුවඳ දෙන්න දුවනවා. දිවට රස දෙන්න දුවනවා. කයට පහස දෙන්න දුවනවා. දැන් මේ ඉස්සෙල්ලා මේ රටේ දුවල බලන මදි. ඊට පස්සේ වෙන රටකට දුවනවා. ඒක දුවල බලුව මදිට ඊරස ආරංචින මෙහෙම නෙමෙයි. ඔව් යන්න නිව්යෝක්. ඔන්න ඊට පස්සේ දුවල යනවා මදි. යන්න පැරිස්. ඔන්න ඒ ඉවර වෙන්නේ කොහේ දුවල ගිහලා මෙයා පෙන්වුවත් තව කොහේ අලුත් එකක් තව හැදුවොත් ඊට පස්සේ එතනට යන්න ඕනේ. ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පහ ආයතන කම්පදීස් පහක් කොම්පෙන්ඩි හදලා දෙනවා. මොනවද හදලා දෙන්නේ? ගම් හදනවා. මොනවද හදන්නේ? මෙයාට නෑ ගම් හදන්නේ. මොකද ඒ ගම් එකෙන් කරන්නේ අර එන දේවල් අලෝවලෝ දෙනවා. ගහ දාගනි කියලා එන දේවල් අලෝවලෝ දෙනවා මේ ආයතන හයි. ඇති වුණාද? ඇති වෙන්නේ නැහැ. හදනවා වෙන ආයතන නම් බංකොලොත් කියලා වහනවා. මේවා බංකොලොත් තුන කාලයක් කියනවා. බංකොලොත් තුනට ඒ ආයතනේ ආයත හදන්න තමයි කල්පනාව. දැන් මොන මේ ඇහැණමිති ආයතනේ වැහිගෙන යන කාලයක් වෙනවා බංකොලොත් වෙලා. ඊරෝසියා කල්පනා කරන්නේ ඊළඟ ජීවිතය ආයතනේ හදාගන්න. කන්නමිති ආයතනේ වැහිගෙන යන කාලයක් වෙනවා. ඊළඟට කල්පනා කරන්නේ ඊළඟ ජීවිතේ මේ කාය හදාගන්න. නාසයේ නැමති ආයතනේ වැහිගෙන යන කාලේ එනවා. ඒ හදාගන්න බෑ මේ ජීවිතේදී. ඊළඟ ජීවිතේට ආයෙ මේක අල්ලගන්න එනවා. නාසයේ නැමති කය නැමති ආයතනය පණ නැතුව ලෙඩ වෙලා මේක කරන්න බැරි මට්ටමට එනවා. ඔන්න දැන් බෑ. ඊළඟ ජීවිතේට ලෑස්ති වෙනවා. ඊළඟට මනස කවදද මේක අතාරින්නේ? ඔන්න තියෙනවා කලකිරීමක්. මේක විමසනකොට විමසන්න එපා කියලා. එයයි ජයගන්නේ. මේ ආයතන හය මට එපා කියන මට්ටමට යමෙක් ආවනම් අන්‍යයා විතරයි ජය ගන්න නැත්ත. හැමදේම මේක හදනවා අවසන් වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධිමත් කෙනා විමසන්න පටන් ගන්නවා. විමසනකට තීරණා මේක මහා හරයක් නැති වැඩක්. මේක හරයක් නැති වැඩක්. මේක මෙහෙම ගෙනියන්න බෑ. යාමකට කරන්නේ බලන ආයතන හැදිලා තියෙන දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය. මේ ඔක්කොම අනිත්‍යයි. අන්‍ය දැන් බලන්නේ ආයතනෙ නිස්පාදනය කරන දේ නෙමෙයි ආයතනයේ ස්වභාවය. මේ අනිත්‍යයි. මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා යා හිතට දානවා පණුවිදී. මේක හදන්න එපා. මේක ඇත්ත ඕක නෙවෙයි කියලා. අන්න එයා ජය ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ තවත් දෙයක් දෙනවා බුද්ධිමතුන්ට. මෙන්න හිතපන්, මෙන්න කල්පනා කරපන්, මෙන්න විමසපන් කියලා උන තවත් දෙයක් දෙනවා. මොකක්ද? හිත හැසිරෙන තැන් 18. කීයක්ද? හිත හැසිරෙන තැන් 18. ඒක තමයි එහෙන් රූපයක් දැක්කහම හිතේ සතුටක් ඇති වෙනවා නම් ඔන්න එතන හිත හැසිරෙන්න පටන් ගන්නවා. හොල්මන වගේ හැසිරෙන්න පටන් ගන්නවා. එහෙන් රූපයක් දැක්ක, ඒ දැකපු එකෙන් හිත සතුටු කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකම මතක් වෙන්න ගන්නවා. ඔන්න හිත හැසිරෙනවා. එහෙන් රූපයක් දැක්ක, ගැටුණා. ඔන්න දෙම්නසක් හටගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකම මතක් වෙන්න පටන් ගන්නවා. එහෙන් රූපයක් දැක්ක, මධ්‍යස්ත වුණා. එතනත් හිත හැසිරෙනවා. ඔන්න ඊළඟට හිත හැසිරෙන තැන එහෙන් හිත හැසිරෙනවා. හැසිරෙනවා ආකාර තුනකින්. සතුටක් ඇති වෙනකොට එතන හිත හැසිරෙනවා. දුකක් ඇති වෙනකොට එතන හිත හැසිරෙනවා. උපේක්ෂාවේ හිත හැසිරෙනවා. අන්න නෝනින් නිමසන්න කියන ඔන්න ඔය ආකාරයට 18 පොලක මේ හිත හැසිරෙනවා. කණෙන් හැසිරෙනවා. කණෙන් ශබ්දයක් අහලා සතුටක් වෙනකොට ඒක හිත හැසිරෙනවා. කණෙන් ශබ්දයක් අහලා දුකක් වෙනකොට ඒක හිත හැසිරෙනවා. මද්දස් වෙනකොට හිත හැසිරෙන්න ගන්නවා. නාසයේට ගඳ සුවඳ දැනිලා සතුටක් ඇති වෙනකොට හිත හැසිරෙනවා. හිත හැසිරෙනකොට මොකද වෙන්නේ? චිත්තේන නීයති ලෝකෝ. හිත විසින් ඒකට ඇදගෙන යනවා තමාව. තමා වළක්වන්න බෑ ඒක. හිත විසින් කරන්නේ මොකද්ද? ඇදගෙන යනවා. ඇදගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හිත විසින් මවල දෙනදී තමන් දාසෙක් වෙනවා. ඊට පස්සේ ස්වාමියා කවුද? හිත. හිත විසින් හසුරුවනවා. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ හිත කියන පල්ලයන් අතන්ට අන්න ලස්සන දේවල් පෙන්නනවා. දුවනවා එතනට. එතකොට හිත හැසිරෙනවා. ඒක සතුට ලැබ. පල්ලයන් අතන්ට දීපං කියනවා. රණ්ඩු කරපං කියනවා ගිහිල්ලා. ඔන්න දුකක් ලැබෙනවා. ගණින් පලිගණින් කියනවා. ඔන්න හිත හැසිරෙනවා. ඊට පස්සේ ඒකේ ඔන්න ඔහොම තමයි අපි මෙච්චර දුර ආවේ. මේ සංසාරේ අපි ආවේ මෙච්චර දුරක්. බුදුරජාණන් වහන්සේලා කලින් කලට පහළ වෙලා බුද්ධිමතුන්ට දහම් දේශනවා. මොකද්ද මේකට අපිට බුද්ධිය තිබිලා නැද්ද මන්දා? මීට කලින් සංසාරේ ඇයි අපිට මේ ධර්මයේ මීට කලින් නොලැබුණේ? මීට කලින් අපි සංසාරේ හිටියා. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ඇසුවේ නැහැ කියන්න පුළුවන්ද? අපි බුද්ධිය පාවිච්චි කළේ නැහැ. මේ ජීවිතයේදී බුද්ධිය පාවිච්චි කරගන්න බැරි වුණොත් කලින් වෙච්ච දෙයමයි වෙන්නේ. මොකද්ද? මැරිලා ඉවරලා වුණ ආයි හිත හැසිරෙන තැන් ටිකක් 18 පොලක් වුණ අපිට හම්බ වෙනවා. දිවෙන් රස දැනෙනවා. සතුට උපදින එකට ඒක හිත හැසිරෙනවා. දුක පුදුනකට ඒක හිත හැසිරෙනවා. උපේක්ෂාව ඇතිනකට ඒක හිත හැසිරෙනවා. කයින් පහස දැනෙනවා. සතුට උපදිනකට ඒ පහස ගැන හිත හැසිරෙනවා. දුක උපදිනකට ඒ පහස ගැන හිත හැසිරෙනවා. උපේක්ෂාව දිහිත හැසිරෙනවා. මනසට අරමුණු හිතෙනවා. හිතෙනකට සතුට වෙනකට ඒක හැසිරෙනවා. දුකිනකට ඒකෙත් හැසිරෙනවා. උපේක්ෂාව වෙනකට ඒකෙත් හැසිරෙනවා. රැල්ල ගහන පැත්තට හැරි හැරි යනවා වගේ විඳීම හැරෙන පැත්තට අල්ල යනවා. හිත හැසිරි යනවා. ඉතින් මේ ක්‍රියාවලිය අවසන් කරන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත් කෙනාට. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේ කොයිතරම් බුද්ධිමත්ද කියලා? අපිට වචනේ හිතාගන්න බැරි තරම්ම බුද්ධිමත්. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ධර්මය අහපු අය අරහත් වුණේ. අතහැරියා. මේ හිත හසුරුවන එක මේ විදිහට හසුරවන්න දුන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ මේ 18 පොලේ යා පදිංචි වෙනවා ඊට පස්සේ ඉතින් දුම්මල ගහලවත් ඒ ආයි 18 පොල අතරින්නේ 18 පොලේ තමයි යා හැසිරෙන්නේ ඉතින් මෙච්චර කල් භවයෙන් භවයෙන් භවයෙන් භවයේ ආපු ගමන නෝනි නිමසනෝ යා මේ විදීම මොකක් වගේද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනා මේක බොහොම හර නැති දෙයක් විදීම හටගන්නේ කොමත් ප්‍රත්‍යින්ද ස්පර්ශ ප්‍රත්‍යින් එනං අර ඇසනමෙති ආයතනින් හදපු එකක් ත්‍යායතනින් හදපු එකක් මේව හදන්න ස්ථිර දේවල් හදන්න බෑ මේ ආයතන වලට ඇයි අනිත්‍ය දේවල් හදනවා නාසිනමිති ආයතනෙන් හදපු එකක් විඳීම දිවනමිති ආයතනෙන් හදපු එකක් විඳීම කයනමිති ආයතනෙන් හදපු එකක් විඳීම මනසනමිති ආයතනෙන් හදපු එකක් විඳීම දැන් ඔන්න 18 පොල්ලක හිත පදිංචි වෙලා හිත 18 පොල්ලක පදිංචි වෙලා මොකද කරන්නේ 18 පොලේම ඇවිද්දෝනෝ 18 පොලේම ඇවිද්දෝනෝ අඬාඬ මට එපා කීකී ඇවිදින්න තියෙන්නේ මේ 18 පොලේ විතරයි මට නම් එපා කියයි එපා කිව්වොත් නවත්තන්න පුළුවන් කමක් නැහැ අනෝණ තේරුම් ගත්ත එක්කිනා විතරයි අවිද්‍යාවෙන් දහස් වෙන්නේ මේ විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යින් හටගත්ත එක ස්පර්ශින් නැතිවීමෙන් විඳීම නැති වී යනවා කියන ධර්මතාවය දකින්න පටන් ගත්තට පස්සේ එයා හිතට පණවිඩේ දෙනවා ඒ හිත බලන් දෙපා මේක මේක අනිත්‍ය වූ දෙයක් උඹ හැසිරෙන්න දෙපා මේකේ මේකට තියෙන අල්ම අත අරපන් මේක ඇත්ත මෙන්න මේක කියලා හිතට පෙන්වන්න පුළුවන් වෙනවා අන්‍යා තමයි නුවණ පාවිච්චි කරන එක්කෙනා ඒ නුවණ පාවිච්චි කරන එක්කෙනාට පුළුවන් වෙනවා එතකොට යනුවෙන් විමසනකට එයා මේක නිග්‍රහ කරලා බැහැර කරනවද නෑ එයා මොකද කරන්නේ අවබෝධ කරගන්නවා ඒ 18 පොලේත් මොකද කළේ එයා පදිංචි වී මොකද කළේ ගම් හැදුවා ගම් එක අලෝ ගන්නවා ඒකෙත් එච්චරයි කියලා දැන් හොඳට හිතලා බලන්න හිතේ තියෙන ඔච්චරයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තථාගතයන් වහන්සේ බිහිවලා ලෝකයට පහළ වෙලා දේශනා කරනවා ආර්ය සත්‍ය හතරක් විමසපන් කියලා. නෝණින් විමසන්න කියලා දේශනා කරනවා ආර්ය සත්‍ය හතර. මේ ආර්ය සත්‍ය හතර නෝණින් විමසන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි එක නෝණින් විමසන්න. ඉපදීම දුක්ඛාර සත්‍ය විමසන්න කියන මේක දුකක්. මොකක්ද දුක? ඉපදීම දුක. අනේ ඉපදීමට අයිති කලින් කියපු ඔක්කොම. පඨවි ධාතුවේ ඉපදීම දුකක්. ආපෝ ධාතුවේ ඉපදීම දුකක්. තේජෝ ධාතුවේ ඉපදීම දුකක්. වායෝ ධාතුවේ ඉපදීම දුකක්. ආකාශ ධාතුවේ ඉපදුනා විඥාන ධාතුවේ ඉපදුනා දුක. ඔන්නෙකින් හැදෙන කොම්පැනි හයක් මොනවද ඇස නැමති ස්පර්ශ ආයතනේ දුකක් කන නැමති ස්පර්ශ ආයතනේ දුකක් නාසය නැමති ස්පර්ශ ආයතනේ දුකක් දිව නැමති ස්පර්ශ ආයතනේ දුකක් කාය නැමති ස්පර්ශ ආයතනේ දුකක් මනස නැමති ස්පර්ශ ආයතනේ දුකක් ඊළඟට මේ ආයතන හයෙන් හටගන්නා විඳීම හටගන්නට ඔන්න හිත පදිංචි වෙන්නේ කොහෙද එහෙනම් දුක තුල ඒ විඳීමයි දුකට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේවයි ඉපදීම තමයි දුක ඇයි ඕනේ ඉපදිලා තින්නේ මේ වෙන මොනවද අපිට හම්බුලා තියෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ජරාපි දුක්ඛ ජරාවට පත්වීම දුකක් බංකොලොත් වෙනවා මේ ආයතන හය එතකොට දුක ඊළඟට පෙන්වන මරණම්පි දුක්ඛං මේ ආයතන හය වහන්න වෙනවා මේ හැමදේම පවත්වන්න පුළුවන් ආයතන නෙවෙයි නමුත් වහන්න ලෑසිද? ලෑස්ති නෑ වහන්න. ගෙවල් ලයිටි වෙන කෙනෙකුට. එයාවිල්ලා කියනවා දැන් ඉතින් අතහැරලා ඵලයන් කියලා. යන්න ලෑස්ති නෑ. එයා මොකද කරන්නේ? කෑ ගහනවා යන්න බෑ. මං කොහොමද යන්නේ මේ ළමයි දාලා? මං කොහොමද යන්නේ මේ ගෙවල් දොරවල් දාලා? මං කොහොමද යන්නේ මේ මහ පොළොව දාලා? මට යන්න බෑ. කාලය තිස්සේ මම මේ පොළොවට පස් දෙදීන්න ඕඩරේ බාර අරන් ඉන්නේ. යන්න බෑ කියනවා. ආ යන්න ලෑසිද? නෑ. ඔයා කැමති දිගින් දිගටම මේ අහුවෙලා ඉන්න. අන්න දුක් විඳිනවා මරණේ ඉස්සරහ. මරණේ ඉස්සරහ දුක් විඳිනවා. දැන් මේ පින්වතුන් දකින්න රහතන් වහන්සේලා මරණේ දකින්න හැටි ඇසි. අර රහතන් වහන්සේලාගේ පොතේ අදිමුත්ත හාමුදුරුවෝ හොරු කට්ටිය අල්ලගෙන යව මරන්න හදනවා. හදනකට උන්වහන්සේ hina වෙවි ඉන්නවා. හොරු කියන අදහගන්න බෑ. මේත කලින් කවදාවත් සිද්ධ වෙච්ච නැති එකක් දැන් මේ සිද්ධ වුණා. මොකද්ද? දැන් අපි මරන්න ලෑස්තිය. ඔබ hina වෙවි ඉන්නවා. මේත කලින් ඔහම නෙමෙයි මහා ධනවන්තයෝ සිටවරු උගත්තු මරන්න හදනකල ජීවිතේ ඉල්ලලා අඬනවා. ජීවිතේ ඉල්ලලා වැළපෙනවා. ඔබ hina වෙවි ඉන්නවා. හොරු එතකොට හොරු බුද්ධිමත්ද නැද්ද? බුද්ධිමත්. ඒ හොරු ටික අහනවා ඔබ කාගේ දෙයක් අහලාද මෙහෙම ඉන්නේ? කවුද ඔබේ ගුරුවරයා? කියන මාගේ ආචාර්යන් වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම දන්නවා. මාගේ ආචාර්යන් වහන්සේ තමයි කියනවා මට මේක කියලා දුන්නේ. මට දැන් මරණය කියන්නේ සමීප වෙච්ච ලෙඩක්. දැන් එහෙම අසනීපයක් මට නෑ කියනවා. මැරෙනවා කියන එක දැන් මට නෑ කියනවා. මම මේ ඔක්කොගෙම නිදහස් වෙලා කියනවා ඉන්නේ. දැන් මම මරණින් නිදහස් වුනේ දංගෙදීන් නිදහස් වෙච්ච හොරෙක් වගේ කියනවා. දැන් ආයේ දංගෙදී නෑ කියනවා. ඒ වගේ දැන් ඕන දෙයක් කරන්න කියනවා මේ ශරීරෙට. මම විස්තර කරගෙන යනකොට ඒ හොරුන්ට අදහා ගන්න බෑ. හොරුන්ගේ ඇඟේ මයිල් කිලින් වෙනවා. ආයුධ වීසිකල්ල දාලා කියනවා නේ අපිවත් එක්කගෙන යන්න එතනට. මරණය අභියස හිනහෙන ජීවිතේ අපටත් දෙන්න. මරණය අභියස කම්පාන වුණු ජීවිතේ අපටත් දෙන්න. ඇයි මරණේ දුක? රහතන් වහන්සේ දුකින් නිදහස් වෙලාද නැද්ද? නිදහස් වෙලා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන අවබෝධ කරන් දුක මරණය. ශෝක වැළපීම් දුක් දුන්නස් කායික මානසික දුක්. ඊළඟට එයා කැමති ඉපදෙන්නේ නැතුව ජරාවට පත් වෙන්නේ නැතුව රෝග පීඩාවට පත් වෙන්නේ නැතුව ඉන්නේ. මේ අදහස නිසා නෙමෙයිද මේ සුබණකත් තියෙන්නේ? සුබ දිනෙමෙ තියෙන්නේ. කේන්දර අල්ලගෙන දුවන්නේ. ඔක්කොම වෙන්නේ මේ අම්පිච්චන් නොලබති තම්පි දුක්ඛං කියන එක තුල. තමන් කැමති දේ නොලැබීමේ දුක නිසා ඉදුවන්නේ. ඒක අවබෝධ කරගත්ත එක්කෙනා ඒක අතාරිනවා. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නෝණින් ඉමසනවා, උන්වහන්සේ පෙන්වනවා මේ සම්පූර්ණ දුක හකුලවා කිව්වොත් මොකද්ද? උපාදානස්කන්ධ පහ දුකයි. මේ කාලය තුල අතීත අනාගත වර්තමාන කාලය තුල තමා තුල තමාගින් බාහිර ගුරුසු සියුම් හීන ප්‍රණීත දුරලංග යම් රූපයක් ඇද්ද ඒක දුකටයි ආйти. යම් විඳීමක් ඇද්ද ඒක දුකටයි ආйти. යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒක දුකටයි ආйти. යම් චේතනාවක් ඇද්ද ඒක දුකටයි ආйти. යම් විඥානයක් ඇද්ද ඒක දුකටයි ආйти. එහෙනම් මේ සමස්ත ලෝකෙම ඇයිත මොකේද? දුකට. මේ සමස්ත ලෝකෙම ඇයිත දුකට. මේ ලෝක යම් සත්ත්ව කොට්ටාසයක් සිටිනම් ඒ සියලු දෙනාම ඉන්නේ මොකක් තුලද? දුක තුල. දුක තුල නිකන් නෙමෙයි ඉන්නේ. කොහොමද ඉන්නේ? දුක කියන එක සම්පූර්ණයෙන්ම යමක් අස්සේ දාලා තියෙන්නේ. මොකේ අස්සේ දාලා තියෙන්නේ? බෝතලයක් අස්සේ. මොකක්ද බෝතලේ? ගම් බෝතලේ. ආන් ඒකාසි තමයි දුක දාලා තියෙන්නේ. ඔන්න දුක බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි දුක හටගන්නේ කොහොමද බලන්න කියනවා. මේක දන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවබෝධයක් මොකවත් නැහැ, හුස්ම ගන්නවා හෙලනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවබෝධයක් මුකුත් නැහැ, හිතෙන් හිතන වචන කතා කර ඉන්න මනසින් මවාගෙන. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවබෝධයක් මුකුත් නැහැ, විඳිනව හඳුනනවා. මේ නිසා කිසි අවබෝධයක් නැති ලෝකෙක මේ ඔක්කොටම මුලා වෙලා මම මාගේ ආත්මය කියලා ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම ඉන්නකොට ඇහෙන් ඔන්න හටගන්නවා චක්කු විඥාන. කනෙන් හටගන්නවා සෝත විඥාන. නාසයේ ගාහන විඥාන. දිවේ ජීවා විඥාන. කයේ කා විඥාන. මනසේ මනෝ හටගත්ත විතරයි ඊට පස්සේ ඔන්නේ. ඇති වෙනා මොකද්ද? ස්පර්ශයක්. ඇති වුණාම ස්පර්ශයෙන් හටගන්නවා වේදනා, සංඥා, චේතනා. හතර ස්පර්ශය තියෙනවා. මොන ආයය විඥානයේ ක්‍රියාකාරීත්වයට අනුබල දෙනවා ඒකේ මානසිකාරය. ඒ ඔක්කොම වෙන්නේ පට වියාපෝ තේජෝ වායෝ අල්ලගෙන නාම රූප. එතකොට ඔන්න හැදෙනවා ආයමත් කොම්පෙනි 6. මොනවද? ඇස කන නාසය දිව කය මන තුලින් අන්න දැන් ආය එකතු කරලා දෙනවා ස්පර්ශය. දැන් ඔන්න තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ස්පර්ශය නිසා විඳීම. ඔන්න විඳීම ඇති වෙච්ච එක ඔන්න හිත හැසිරෙන්න ගන්න 18 පොලි. විදේදනා පත්‍ය ඔන්න විඳීම තුල හැදෙනවා අරක. මොකද්ද? ගම් එක හැදෙනවා. වේදනා පත්‍ය තණ්හා අලෝල දිනා. උන්වහන්සේ දේශනා කරන භවයක් තවත් භවයක් එක්ක අලවන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් තමයි මේක අලවන්නේ. මූට් කළ දෙනවා. මහල දෙනවා. ඒ ගම් එක ඇලුනට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගැලවෙන්න බෑ. බැඳිලා. එකට එක එකට එක හා වෙලා ගැලවෙන්න බෑ. ඊරෝද මොකද වෙන්නේ? ඔව් වේදනාව නිසා උපා ඇලීම, ඇලීම නිසා බැඳීම, උපාදාන පත්‍ය භව. ඊට පස්සේ ආයෙත් හරි ගස්සලා දෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ආයෙත් හරි ගස්සලා දෙනවා. අසනමති ස්පර්ශ ආයතනේ, කරණමති ස්පර්ශ ආයතනේ, නාසයනමති ස්පර්ශ ආයතනේ, දිවනමති ස්පර්ශ ආයතනේ, කයනමති ස්පර්ශ ආයතනේ, මනසනමති ස්පර්ශ ආයතනේ. ආයෙත් හරි ගස්සලා දෙනවා. හිතට දුවන්න තැන් 18ක් හරි ගස්සලා දෙනවා. ඊට පස්සේ ආයෙත් මේක දක්කගෙන යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහොම කියනවා දුක හටගන්නේ. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේගේ දැන් උන්වහන්සේගේ පැහැදිලිවම අපට පේන බුද්ධ දේශනාවල උන්වහන්සේ දුක ගැන හිතන්න පුළුවන් කෙනාට හොඳට තේරුම් ගන්න විස්තර කරලා තියෙනවා. තේන යම් තැනක පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුව කෙරෙහි, ආකාශ ධාතුව කෙරෙහි, විඥාන ධාතුව කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. යම් තැනක ස්පර්ශ තිබේද ඒ ස්පර්ශ ආයතන 6 කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. මනස හැසිරෙන යම් තැන් 18ක් තිබේද එතන යම් තෘෂ්ණාවක් තිබේද එතන දුක උපදිනවා. ඇයි මේ ගම් එක මෙහෙම හැදෙන්නේ? ඔව් මේක අවබෝධයක් නෑ. මමක් හැර අතහැරීමක් කරන්න බෑ. පිළිගැනීමක් හැර අතහැරීමක් කරන්න බෑ. මොකද ඕනම දෙයක් කියමයි අපි යම් ජීවිතේ හොඳට බලන්න යම අපි යමක් අතහැරලා තියෙන්නේ තව දෙයක් අල්ලගෙන. එහෙනම් අපි අතහරින්න ඕනේ එකක් අල්ලගෙන. මොකද්ද? නිදහස අල්ලගෙන දුක අතහරින්න ඕනේ. අපි හදන්නේ දුක අතහැරලා අපි ඒ දුක අතහැරලා තව දුකක් අල්ල ගන්නවා. ඒ දුක අතහැරලා තව දුකක් අල්ල ගන්නවා. එහෙම තමයි අපි අල්ලා ආවේ. ඒ කියන්නේ අපි ඇල්ලුවේ අනිත්‍ය දේවල්. අනිත්‍ය වූ සෑම දෙයක් තුළම පිහිටා තිබෙන ලක්ෂණය තමයි දුක්ඛ. දුක්ඛ සෑම දෙයක් තුළම පිහිටා තියෙන ලක්ෂණය තමයි තමාගේ වශයෙන් පවත්තන්න බැරි කම, අනාත්මය. මේක මේ සෑම තැනම පටවි ධාතුවෙත් තියෙනවා, ආපෝ ධාතුවෙත් තියෙනවා, තේජෝ ධාතුවෙත් තියෙනවා, වායෝ ධාතුවෙත් තියෙනවා, ආකාශ ධාතුවෙත් තියෙනවා, විඥාන ධාතුවෙත් තියෙනවා, ස්පර්ශ ආයතන 6ක් තියෙනවා, මානස හැසිරෙන තැන් 18ක් තියෙනවා, ওই ලක්ෂණ ඔක්කොම. ඉතින් යම් කෙනෙක් මේක අවබෝධ කරගත්තා නම් අන්නේ නිදහස වෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යම් කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අවිද්‍යාවත් ඒ වාසේසු විරාග නිරෝධා අවිද්‍යාවන් ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ කළොත් ආනි ඊට පස්සේ ආස්වාස ප්‍රසවාස කරන්නේ රහතන් වහන්සේ නමක් හැටියට. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කළොත් රහතන් වහන්සේ නමක් හැටියට ආස්වාස ප්‍රසවාස කරන්නේ වචන හිතන්නේ රහතන් වහන්සේ නමක් හැටියට දැනගන්නේ අඳුනගන්නේ රහත් නිදහස් කෙනෙක්. එතකොට මේ ආයතන 6 ඇති වෙන විඥානේ අවිද්‍යා සහගතද නැහැ. රහතන් වහන්සේගේ විඥාන අවිද්‍යා සහගත නැහැ. ඒ නිසා මොකද ඉන්නේ නාම රූප හැදින්නේ නැහැ විඥානයට අනුකූලව අවිද්‍යාව පවත්වන්නේ. ඇයි අවිද්‍යා සහගත විඥානයක් නැහැ. ඒ නිසා අවිද්‍යා සහගත ස්පර්ශය නැහැ. ඒ කියන්නේ අර ආයතන 6ම නිරුද්ධ කළා. ඒ ආයතන 6ම වනසලා. ඒ කියන්නේ ආයයි දුක හදන ආයයි සංසාරයට ඇලෙන ඇලීම හදන ආයතනයි නැහැ. ඒක වනසලා ඉවරයි. ඒ නිසා ඒ විදීම ඇති වෙනකොට විදීප නැති වෙනවා දකින්නවා මිස ඇලින්නේ නැහැ. ආයතන 6 තුලින් අරමුණක් කෙනකොට විදීමක් ඇති වෙනවා රාතන් වාසයේට. එයා දකින ඉඳීම ඇති වෙන මොකෙන්ද? ස්පර්ශයේ ප්‍රත්‍යින් ඇති වෙන විදීම ස්පර්ශී ප්‍රත්‍යයෙන් ඇති වෙන දිම ස්පර්ශ ප්‍රත්‍යයෙන් නැති වෙනවා දකින්න මිසක් මම දකින්නේ නැහැ. මම කෙලෙක් කෙනෙක් දකින්නේ නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගම් නැහැ. ගම් එක හැදින්නේ නැහැ. ආන්න දැක්කද? ඊට පස්සේ තණ්හාව නැහැ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. භවය නැහැ. ඉපදීම නැහැ. ජරා මරණ නැහැ. නිදහස්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක තමයි තුන්වන ආරි සත්‍යය. ඒක මොකද්ද? තුන්වන ආරි සත්‍ය ළඟට පින්නන හතරවන ආරි සත්‍යය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැමතැනම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කතා කරනක කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මෙහෙම. සීල සමාධි ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැමතැනම විස්තර කරන්නේ සම්මා දිට්ඨියෙන්. ඒ සම්මා දිට්ඨිය මුල් කළේ සම්මා දිට්ඨියෙන් පෙරව ආරි මාර්ගය යන්න බෑ. සම්මා දිට්ඨිය ඇති කරගන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් තමන්ගේ ජීවිතය තුළ සකස් කරගන්න නම් යාට ඕන කරන රැස් දෙක සම්මා දිට්ඨිය. දැන් පණ ලැබුණට පස්සේ ඇස් දෙකනේ ඉස්සෙල්ලා පාද ගන්න තියෙන්නේ. ඇස් දෙක ලැබෙනවා සම්මා දිට්ඨිය. සම්මාදිට්ඨියෙන් යුතුකන සම්මාදිට්ඨිය තුළ පිහිටලා සීලයක් ඇති කරගන්නවා. ඒ සම්මාදිට්ඨිය තුළම පිහිටලා වීරියක් ඇති කරගන්නවා අකුසල ධර්මයන්ට විරුද්ධව. ඒ සම්මාදිට්ඨිය තුළම පිහිටලා ඊළඟට ඇති කරගන්නවා සිහිය සතිපට්ඨානෙ. ඒ සම්මාදිට්ඨියම පිහිටලා සමාධිය වඩනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හැටියට. මොනවද දිනු කරන්නට ඇති වෙන්නේ? දැන් උඩින් පල්ලෙන් බලලා ඇතමෙක් කියයි මේකේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි ප්‍රඥා සීල සමාධි කියලා කවුරු හරි කිව්වොත් පැහැදිලිවම තේරුම් ගන්න එයා පණ තියෙන කෙනෙක් නෙමෙයි කියලා. ඒ මොකද පණ තියෙන කෙනෙක් නම් එයා දන්නවා ප්‍රඥා සීල සමාධි නෙවෙයි සීල සමාධි ප්‍රඥා කියලා දන්නවා. මොකද එයා ඒ අල්ලගන්නේ වාදයක් උඩින් පල්ලෙන් අතගාලා එයා ඇහැට පේන දේ දිහා බලලා ගත්ත මිසක් නුවණින් විමසුවා නොවේ. මොකද සීලේ පිහිටලා සමාධි පිහිටලා ප්‍රඥාව තුළ දිනු කරන තේන අර ඉස්සල්ලා ඇතිවෙච්ච සම්මාදිට්ඨියමයි. තේරෙනවද කියපේ? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අවබෝධඥානය. ඒතර දුක ගැන එයාට ආර්ය සත්‍යයක් හිටිට දැන් එයා විමසන්න තියෙන ධාතු 6ක් විමසන්න තියෙනවා ආ ස්පර්ශ ආයතන 6ක් හිත හැසිරෙන තැන් 18ක් මේව විමසන්න පුළුවන්ද මේ පිළිවෙල අවබෝධයක් නැතුව? බෑනේ. ආ නිනම් එයාට මේව දුකයි කියලා අහලා නෝනින් තේරුම් ගත්ත යම්කිසි තේරුම් ගැනීමක් අවශ්‍යයි මේ සම්මා දිට්ඨිය. ඊළඟට මේ මේක තුළින් ඇති කළ මේ තෘෂ්ණාවක් නිසා මේවා දිගින් දිගට පවත්නා කියලා අවබෝධයක් නැතුව එයාට තේරෙන්නේ නැහැ. එයා නැත්තම් සීලයක් හැටියට දැක්කොත් අවබෝධයකින් රකින්නේ නැහැ. සමාධිය ආර්ථිමත් ඊට පස්සේ ආ දන්නේ නැහැ. ඊට පස්සේ ආ බලයි සමාධියක් පොඩ්ඩක් ඇති කරගෙන ඊට පස්සේ ආ ගිලක් වෙයි මොකද්ද? ලෙඩ්ඩු සමීප කරන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් වලට එයා දන්නේ නැහැ කවදාවත් සමීප කළ ඉවර කරන්න පුළුවන් මනුස්සයෙක්. බුද්ධිමත් කළා නම් අවසන් කරන්න පුළුවන්. මේ දිරණ කය වළක්වන්න බෑ. රෝගී වෙන කය වළක්වන්න බෑ. කොච්චර බෙහෙත් ගත්තත් අපිට අද දෙඩක් හැදෙනවා අන්තිමට මොකද වෙන්නේ? මේ කම්පැනි වහන්නම වෙනවා. මරිලා යන මට්ටමටම දෙඩක් හැදෙනවාමයි අපි කාටත්. මොකක් හරි කලදරයක් වෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. මේ රෝගේ කවුරුත් වැළක්වෙන්නේ නෑ. ධර්මයේ දන්නේ එක්කෙනා ආර්ථිය හොයාගන්න බැරි එක්කෙනා ඊට පස්සේ හිටන ආලෙට සමීප කරාම දැන් ඉතින් හරි ආර්ථි හරි කියලා. ආර්ථින්නේ මේ හරි Tamanට පොඩි නම්බුවක් හම්බුයි. අසෝලාලෙට සමීප කරනවා කියලා. ඉතින් මෙහෙම වෙයි ඉතින් ඊට පස්සේ අපි කියමු චුට්ටක් Taman කරුණාමෛත්‍රිය ඇති වෙනවනේ එතකොට. ලෙඩේ සමීප කරයි පොඩ්ඩක්. නමුත් එයාට පුළුවන් ද මේ ලෙඩේ වෙනදී ජරාපි දුක්ඛා කියන ආර්ය සත්‍ය වහන්න පුළුවන් ද? ව්‍යාධිත දුක්ඛා කියන ආර්ය සත්‍ය වහන්න පුළුවන්ද? බෑ, ඒව සදාකාලික සත්‍ය. ඒක බුදුරජාණන් වහන්සේටවත් වහන්න බෑ. උන්වහන්සේ හරියට ලෙඩ වුණා. උන්වහන්සේට කලන්ති හැදුණා. අපි දන්නවනේ ඒක. උන්වහන්සේට දිගින් දිගට වැසිකිලි යන්න වුණා. ඉතින් මේ සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයට. නමුත් උන්වහන්සේ දුකෙන් නිදහස් වෙලා හිටියේ. අන්න අපි බලන්න ඕනේ ඒක. ඊළඟ එක තමයි නුවණින් කල්පනා කරන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ආර්ය සත්‍යවල ඉපදින එකේ මේක හට ගන්නවා ආයතක කොහොමද? භවපච්චය ජාති ඉපදින්නේ භවයෙන්. භවය හැදෙනවා කොයි කොයි විදියට හැදෙනවද කියලා හිතන්න බැරි තරම්ම විස්මයජනක විදියට. සමහරට උන්නේ භවයක් හැදෙනවා විඳවන්න තියෙන්නේ කොහේ ගිහිල්ලාද? නිරේ ගිහින්. ආර සත්‍ය අවබෝධ නොකර හිටියොත් එයාට එතකොට නිරේ යන්න වෙනවද නැද්ද? යන්න වෙනවනේ. ඇයි? ඇසුත් නැහැ, පණක් නැහැ, ආතපයක් නැහැ. යන්න වෙනවා එතකොට. පටවන්න විතරයි තියෙන්නේ. ඔන්න ඒකට තිරිසන් ලෝකේ උපදින්න නම් භවය හැදිලා තියෙන මොකද වෙන්නේ? එයාට ඇස් දෙක මිහිපේවි. සනීපිට නිින්ද යනවා වගේ පිටායට පෙනේ. එයා ගිහිල්ලා ඒක ඉදිරියම බලු පැටියෙක් වෙන්න පුළුවන්. ඒකදෙම වහලි හූණෙක් වෙන්න පුළුවන්. ඒකදෙම මී කතුරට අහු වෙන්න මීෙක් වෙන්න පුළුවන්. ආන් එහෙමයි වෙන්නේ. මේ අනතර වළක්වන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය හරියටම තේරුම් ගත්ත කෙනාට විතරයි. අන්න ඒක මේක බුද්ධිමතුන්ගේ විශයක් කියන්නේ. බුද්ධිමත් කෙනා අපායන් ලෑස්ති වෙන්නේ නැහැ. එයා අපාය ගමන වහල දානවා. සතර අපායෙන් නිදහස් වෙනවා. නිදහසලේ ආරි මාර්ගයට පැමිණෙනවා. ඊට පස්සේ ආ දකින්න හරි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. එහෙනම් මේක හරියටම අවබෝධ කළා. මේ ඇලෙන ස්වභාවයෙන් මම නිදහස් වුණොත් මේ ගැටලු ඉවරනේ. අන් නිදහස් වීමට කියන වචනයක් විමුක්ති. අවබෝධයට කියන වචනයක් විද්‍යා. විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම තමයි නිවන කියන්නේ. තමන්ගේ ගැටළු ඉවරනේ. අන්න යා තීරුම් ගන්නවා හරියටම. දැන් ආර්ය මාර්ගයේ යන්න ඉස්සර වෙලා එයා දැනගෙන යන ගමනක් තියෙන්නේ. මං ඒක කියන්නේ පණ ලැබෙනවා, ඇස් ලැබෙනවා, තෝර දේරගෙන වලවලල් වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ ඇස් තියෙනවනේ. අතපය තියෙන නිසා කවුරුත් එයාට දැන් හැරමිටියල්ලන්න ඕන නැහැ. අන්න ඊට පස්සේ යා තේරුම් ගන්නවා මෙහෙමයි සමාධිය වඩන්න තියෙන්නේ, මෙහෙමයි ආකාන පස්සනාව කරන්නේ. ඔක්කොම යා තේරුම් අරගෙන ආර්ය ස්ථානික මාර්ගය තමන්ගේ ජීවිතය තුළ හදා ගන්නවා. සතර ආපායෙන් නිදහස් වෙනවා. කොයිතරම් ලාභයක්ද? ලෝකෙ කොයි ආගමේද ඔය කතා කරන්නේ? මිනිස්සුන්ට මේ වගේ ඉරණමක් තියෙනවා කියලා. ඊළඟට යා සුගතියේ උපදිනවා. මේ ධර්ම මාර්ගය දිනු කරන්න පුළුවන් විදියට ඔන්නේ ආ සීලය දිනු කරනවා, සමාධිය දිනු කරනවා, මේ ජීවිතය යම් ප්‍රමාණයකට දිනු කළා කියමු. ඊට පස්සේ ආ ඔන්න අපිකෝ මැරුණා. ඔන්න එයා සුගතිය උපන්නා. එයාට සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤා තියෙන. ඔන්න සුගතිය උපන්නා. එහෙදී මොකද කරන්නේ? දැන් එයා උපන්නට දැන් යා නෝන මෝරපු නිසා තේරුම් ගන්නවා මේකේ හරයක් නෑ. ඉපදුනේ හේතුඵල ධහමේ ක්‍රියාකාරීත්වය අරත් වෙලා හිටින් නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් යා අල්ම දුරු කර ගැනීම පිණිස පංච නීවරණ දුරු කර ගැනීම පිණිස මහන්සි වෙනවා. මහන්සි වෙලා ඊට පස්සේ සම්පූර්ණ සංයෝජන ප්‍රහාණය කරන මට්ටමට යා දිනු කළා. මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම ධර්මය චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනවා. එහෙනම් මතක තියාගන්න මේ මිනිස් ලෝක විතරක් නෙමේ දිවී ලෝකෙ ගියත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්නම ඕන. සම්පූර්ණම කළා යා මේ මහා පොළොවට පස් දෙන ටෙන්ඩරේ ඉරලා දානවා. මහා පොළොවට පස් දෙන කොන්ත්‍රාත්තුව යා අතෑරලා දානවා. ඊට පස්සේ යාට ඒක ඉවරයි. එයා විතරයි දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට බලන්න මේ කාරණය මේ පණිවිඩයේ මිනිස් වර්ගයාට කියා දෙන්න කල්ප කාලාන්තරයකට පස්සේ එක මේ කෙනෙක් පහළ වෙන්නේ. ඒ උත්තමයා පහළලා කියා දෙන පණිවිඩේ දැන් ඔය කියාපු දේවල් අපට තේරෙන්නේ නැද්ද? තේරෙනවන්නේ. අපට අවබෝධ කරගන්න බැරිද? පුළුවන්නේ. ඉතින් මේ මෙච්චර බැනෑරුම් ප්‍රශ්නයක් අපිට තියදී අපි මේක දිග්ගස්ස දිග්ගස්ස යන්න ලෑස්තුනොත් එහෙම දන්නේ නැතුව කවුරු හරි කිව්වොත් එමු නෑ නෑ. දහම යන්න මලකුණක් වගේ මලමිණියක් වගේ දිගින් දිගට යන්න පණ හම්බ වෙන්නේ මෛත්‍රී බුදුහාඳුනගේ ශාසනයේ තිසරණේ ගියාමයි කියලා. ඒකට තේරුම් ගන්න ඕනේ මේ පණිවිඩේ නම් එන්නේ මලමිණියකින් මිසක් පණ තියෙන එකකින් නම් නෙවෙයි. මේ පණිවිඩේ එන්නේ පණ තියෙන දේහයකින් නෙවෙයි මృత දේහයකින්. ආන තේරුම් ගන්න ඕනේ. එතකොට පැහැදිලිවම තමන්ට හොඳට පණ පිහිටවගෙන මේ ශරීරය තුළ මේ ජීවිතය තුළ හොඳට ඇස් ලබාගෙන හොඳට අතපය හසුරුවගෙන ආර්ය ස්ථාංගික මාර්ගයේ නැමැති අමරණීය මාර්ගයේ ගමන් කරලා ඒ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරලා අපටත් පුළුවනි සදාකාලික සැප ඇති අමා නිවනටපත් වෙන්න. සාදු සාදු සාදු.